අපි විපක්ෂයට කියන්නේ තමන්ගේ පක්ෂයේ තියෙන අඩුපාඩු හදාගෙන මේක තුනට හතරට දැන් කැඩලා තමයි පේන්න තියෙන්නේ තුනට හතරට කැඩලා තමන්ගේ පක්ෂය දාගෙන රටට අවශ්‍යයි ප්‍රධාන පක්ෂ දෙකක් ඉදිරි දේශපාලන කටයුතු කරන්න කියලා මේ වගේ විහිළු වැඩ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් මේ වගේ විශ්වාස භංග යෝජනා ගේන එක විහිළුවක් අනිත් එක 106 අස්සම් කරලා තියෙන්නේ අස්සම් කරපු කීප දෙනෙක් අපිට ඇවිල්ලා පෞද්ගලික හම්බ වෙලා කිව්වා මේකට සහයෝගය දෙන්නේ නැහැ කියලා ඉතින් අපි තාමත් උනන්දුවෙන් ඉන්නවා මේ විශ්වාස භංග යෝජනාව එන දවස බලවල